උනසබරං භිගවයේ භිඛු ධම්මේතු ධම්මානුපදී විහරති පින්සතු උපාදානේ ඛණ්ඩේතු කදේසපනං භිගවයේ භිඛු ධම්මේතු ධම්මානුපදී විහරති පින්සතු උපාදානේ ඛණ්ඩේතු ඊද භිගවයේ භිඛු ඉදි රූපං ඉදි රූපද තමුදිය ඉදි රූපද අඨංගමෝ ඉදි වරණ ඉදි වරණය තමුදිය ඉදි වරණය අඨංගමෝ ඉදි තඤ්ඤා ඉදි තඤ්ඤාය තමුදිය ඉදි තඤ්ඤාය අඨංගමෝ ඉදි තංගර ඉදි තංගරණ තමුදිය ඉදි තංගරණ අඨංගමෝ ඉදි විඥාන ඉදි විඥානත තමුදිය ඉදි විඥානත අඨංගමෝති ඉදි ဣස්සදවහ ධම්මේතු ධම්මානුපාති විහරති මහීදවහ ධම්මේතු ධම්මානුපාති විහරති ဣස්සදවහ ධම්මේතු ධම්මානුපාති විහරති තමුදිය ධම්මානුපාති වා ධම්මේතු විහරති වය ධම්මානුපාති වා ධම්මේතු විහරති සමුදය වය ධම්මානුපාති වා ධම්මේතු විහරති අදි ධම්මෝති වා පනත තටි පිසුපටිජා හොති යාව දේවා ඥාන මදාය පරිද්දටි මදාය අනිදිදෝස විහරති නස කිසි ලෝකේ උපාදි යති එම්බිගෝ බිගවේ බිගෝ ධම්මේතු ධම්මානුපාති විහරති පින්සතු උපාදානේ ඛණ්ඩේතු